සිත සිතෙන් සීමා වෙනවා නම් දැන් එතනින් එහාට අවිද්‍යාව කියලා එකක් ඇති වෙයිද? සිතේ අවිද්‍යාව ඇති වුනාම අවිද්‍යාවෙන් කෙලස් ඇති වෙනවා. ජාති ජරා භව හැදෙනවා. සිත අවිද්‍යාව කියන තැනට යන්නේ නැත්තම් සිත කියන තැනෙම නවතිනවා නම් කොහොමද යටි ප්‍රතිමක් ඇති වෙන්නේ? කමඨා නිවරණේ. සිතට ක්‍රියා කරන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. අපි හයක් කතා කරනවා. සිතට පුළුවන් ආලෝකයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න. සිතට පුළුවන්ලු ශබ්දයක් වශයෙන් ක්‍රියාත්මක කරන්න. කට පියාගෙන වචනයක්වත් නැද සිතෙන් කතා කරන්න බැරිද? ඒකට අර ඉංග්‍රීසියෙන් වචනයක් කරන මයින්ඩ් වොයිස් කියලා. මනසේ ශබ්ද දෝංකාරය. දැන් සිත මේ සිතුවිලි වලින් කතා කරනවා. එතනට ඔම වාඩිලා කල්පනා කරනවා. මම ඒට ගිහිල්ලා එතනින් ඇරිලා ඔම කල්පනා. ඒතකොට දැන් කතා කරනවානේ. සිතට මෙතන වාඩි වෙලා වෙච්ච දේක් පිළිබඳව ගන්ධය ස්පර්ශ කරන්න බැරිද? කලින් කාපු දෙයක් මැනේ කළ රස ස්පර්ශ කරන්න බැරිද? තමන්ගේ කයට වෙච්ච වේදනාවක් ස්පර්ශ කරන්න බැරිද? තරංගයක් වශයෙන් සිතුවිලි වලින් එයාට ගනුදෙනු කරලා ගොඩාක් දේවල් වටහා ගන්න ගවේෂණය කරන්න බැරිද? සිත නිවන්න තමයි අපි හදන්නේ. ඉස බාලා සිවුරු දාගෙන මෙච්චර මාංශ වෙන්නේ තේකට තමයි. සිත හඳුරන්නෙත් නෑ, සිතේ ක්‍රියාකාරීත්වය හඳුරන්නෙත් නෑ. සිතට මේ විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලාවත් දන්නේ නෑනේ. කොහොමද දන්නේ නැති කෙනෙක් අපි හදන්නේ? අතුරා මෙල්ල කරන්න නම් අතුරාගේ ඒ බලයේ බලවීනේ අපි දැනගන්න එපාය. නැත්තම් කොහොමද අතුරාට පාර දෙන්නේ? බලේ දන්නෙත් නෑ, එයාගේ දුර්වලකම දන්නෙත් නෑ. දෙකම දන්නේ නැතුව කොහොමද අපි එයාව මෙල්ල කරන්නේ? එහෙනම් සිත නිවන්න නම් අපි නිවන්න යන සිතය මොන වගේ එකක්ද? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? යාගේ ක්‍රියාකාර ස්වභාවය මොකද්ද? මේ ටික හරියට දැනගන්න ඕන. චිත්ත අවබෝධය නැත් ඒකයි කිව්වේ. කමඨාන තේරෙන්න ඉස්සෙල්ලාම කමඨාන ඇයි වඩන්නේ කියලා අපි තේරෙන්න ගන්න එපායි. වඩන්නේ මොකටද කියලා තේරෙන්න. එතකොට කමඨාන කොහොමදවත් තේරෙන්නේ නැහැ. ඇසෙන් දකින්නකොට සිත ආලෝකයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ශබ්දයේ ශ්‍රවණය කරනකොට සිත ශබ්දයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. දාහනේ වළඳනකොට සිත රස වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ගඳ සුවඳ දැනනකොට සිත ගන්ධයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. සීතල රසණයේ ස්පර්ශය දැනෙනකොට සිත කය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ගවේෂණය වෙනකොට සිත සිතුවිලි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ සිතේ ස්වභාවය. සීතල රසණයේ කයට දැනෙනකොට මිනිස්සු කියනවා මම කියලා කෙනෙක් ඉන්නවා. ඇයි මම දැනගන්නවා මට සීතලයි කියලා. මම දැනගන්නවා මට රසණයි කියලා. ඒ නිසා මම තීරණයට එනවා මේ මම කියලා කෙනෙක් ඉන්නවා. ඇත්තට මේ දැනීමක් විතරක් නෙමෙයිද තියෙන්නේ. ඒ දැනීමට අර පුද්ගලෙක් නිර්මාණය වුණා. එතකොට දකින්නකොටත් පුද්ගලෙ නිර්මාණය වෙන්නේ නැද්ද? වෙනවා. මම දැක්කා. මට පේනවා. මට පෙනුණා. මම යනකොට මේම දෙයක් වුණා. මම ඒක දැක්කා. පුද්ගලෙක් ඇදුනා. අස්වලා මේම කිව්වා. අස්වලා මේම කියන එක මං හාගෙන හිටියා. මට හැවුණා. කෙනෙක් නිර්මාණය වුණා. අස්වලාගේ මගුල් ගෙදර දාන්නේ කියලා වැඩක් නැහැ. කෑම හොඳටම හොඳයි. මම කාලා ඔතාගෙන ගියා. ඔතාගෙන යන්න කාටවත් නෑ. මං හොරෙන් ගෙනිච්චේ. ඔතාගෙන ගිහිල්ලා. ඇයි? ඒ රස තුල කෙනෙක් ඉන්නවා. එයාට දැනුණා. එයා දැනගත්තා මේ ව්‍යංජන රසයි කියලා. අසුවලා මට ගැව්වා, මට රිදුනා, මට කැක්කුමයි. එයා දැනගත්තා. ඒ නිසා එක්කෙනෙක් ඉන්නවා. මේ දැනීම නිසා තමයි පුද්ගලයේ සත්‍යයක් නැහැ කියන සංකල්පය අයින් වෙලා පුද්ගලයේ සත්‍යයක් ඉන්නවායි කියන සංකල්පය ස්ථිර වෙලා තියෙන්නේ. මේක සිතේ ක්‍රියාකාරීත්වය පමණයි කියලා දැනගත්තාම අර සංකල්පය අහයි අයින් වෙලා පුද්ගලයේ සත්‍යයක් නැහැ කියන සංකල්පය නැවත ස්ථීර වෙනවා. පුද්ගලයේ සත්‍යයක් නැත්තම් ඉපදීමක් නැහැ. බලන්න මේ සම්මාව කොච්චර ලස්සනද කියලා. කොච්චර සරලද මේ සම්මාව අපට නිර්මාණය කරන්න. අපේ ජීවිතේ ඕනම වෙලාවකම පුද්ගලයේ සත්‍යය මේ ඉන්නේ මේ දැනීම තුලනේ. ගේ කෝපය අරන්නේ බලන්න මම වතුර බොන කෝපය අරන් ගිලා අර දැනිච්ච නිසා ඒ පුද්ගලයා ආවේ. කෝපෙ තිබුණ බව දැනගෙන හිටියා. දැන් කෝපෙ නැහැ. කෝපෙ නැහැ කියන එක දැනගෙන හිටියාම ඉවරද? ප්‍රශ්නේ ඉවරයි. ඔච්චරනේ අදන්න තියෙන්නේ. කලින් කෝපයක් තිබුණා තියෙන බව දැනගෙන හිටියා. දැන් කෝපයක් නැහැ. නැති බව දැනගෙන ඉන්නවා. ඔක්කෝ ප්‍රශ්න මොකවත් නෑ. පුද්ගලෙක් ඉන්නවද නෑ? සත්‍යයක් නෑ. ඉපදෙනවද නෑ? ඉපදෙන්නේ කොහමද? ඉපදෙන්න කෙනෙක් ඉන්න එපාය. සතෙක් නැතුව කොහමද ඉපදෙන්නේ? අර නැති වෙච්ච කෝප්පේ හොයාගෙන හැම කුටියකටම යනවා. ගිහිල්ලා හොයලා ඒ මනුස්සයාට හොඳටම බැනලා කනටත් එකක් ගහලා ලොකු හාමුදුරන්ටත් කියලා දොස් කියලා ඔරෙක් තියාගෙන ඉන්නවා ගෝලියක අස්සෙන්. ඒ සේනාසනෙම අවුල්. උසාවියක් වාගේ. එයාට ඒකේ යථාර්ථය තේරුන්නේ නැහැ. කෝපේ තිබුණ බව දැනගෙන හිටියා. දැන් කෝපේ නැහැ. අපි දන්නවා කුසල් ඉවර වෙනකොට ඒක නැති වෙන බව. අකුසල ඉවර වෙනකොට ඇති වෙන බව. කුසල් ඉවර වෙනකොට නැති වෙනවා. අකුසල් ඉවර වෙනකොට ඇති වෙනවා. මේ දෙකම දන්න කෙනා කෝපේ තියෙන කාලය දන්න දැන් කුසලේ තියෙනවා. තියෙන බව දැනගෙන ඉන්නවා. කෝපේ නැහැ. එන කුසල් ඉවර අකුසලේ පටන් ගත්තා. කෝපේ නැති බව දැනගෙන ඉන්නවා. මොකද උනේ කවුද ගත්තේ මොකවත් ආන්නේ නැහැ. එයා තමයි මාර්ගය වඩන කෙනා. එක හදවතින් ඉන්න කෙනා. ලක්ෂයක් හිටියත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. සත්තු නැති නිසා ගාගන්නේ නැහැ. සතෙක් නැති නිසා ප්‍රශ්නයක් අටගන්නේ නැහැ. සතෙක් නැති නිසා ඇලීමක් ගැටීමක් නැහැ එතන. පුද්ගලයේ සත්‍යයක් නැහැ කියලා බුදුහාඳුර කිව්ව මේකට. ඔච්චර සරලද මාර්ගය. මොනතරම් සෑල්වෙන්ද මේක වඩන්න තියෙන හොඳට ලස්සන්ට වාඩි වෙලා පින්ඩපාතේ වළඳලා දිහල්ලෙන් පොඩක් පැම්පාස් වෙලා විවේක සුවෙන් බලාගෙන ඉන්න තියෙන නිකන් වැඩෙනවා මේක. එක දවසකට එක කෙලෙසයක් නිරෝධ කරන්න බැරි නම් එක දුර්වලකමක් හරිගස්සන්න බැරි නම් එක අඩුපාඩුවක් අදාගන්න බැරි නම් එයා මොකටද මිනිස්සුත් භවයට ආවේ? පොල්ල දණ්ඩද වගා කරන්නද ගෙවල්ලද මොකටද ආවේ? අපරාධයක් තිරිසන් කුලේ ඉඳ තිබුණානේ. මෙච්චර දුක් විඳලා පාරමී පුරලා මිනිස්සුත් භවයට ඇවිල්ලා දවසර පැය 27ට එක දුර්වලකමක් නිවැරදි කරන්න බැරි නම් මේ මිනිස්සුත් භවෙන් වැඩක් නැහැ. ඊට වඩා හොඳයි තිරිසන් කුලවල ඉපදෙන එක. ඇයි ඒගොල්ලෝ තේකමනේ කරන්නේ? මොකවත් අඩුපාඩු අදන ඔය කාලා බැලෙන්න. ඒක කරන්න මොකටද මිනිස්සුත් භවය? තේරුම් ගන්න මානසිකත්වයක් තියෙන තැනට එන්නේයි තේරුම් ගන්නනේ. ඒතකොට තේරුම් ගන්න එපාය. තේරුම් ගන්න අවශ්‍ය නැත්නම් එයා තේරුම් ගන්න බැරි තැනක හිටියම ඉවරනේ. ඇයි මාන්සල මෙතනට ආවේ? එහෙනම් අපි මිනිසත් බව ඉපදුණා කියලා කියන්නේ දවසට එක අඩුවක් නිවැරදි කරන්න එපා. ඒක දුර්වලකම කදා ගන්න එපා. ඒ දවසට වළඳන දහනෙට ඒ තපත් ජීවිත පින් සිද්ධ වෙන්නේ ඒක කරන්න එපා යුතුයකම. අවුරුදු පාගියත් එක අඩුවක්වත් ඇදෙන්න ඒ මිනිසත් බවේ ගැන අපට ලැජ්ජයි. මිනිසු කියලා කියන්න එපා. ඒක ලැජ්ජයි. ඒක නින්දාවක්. ඒ ප්‍රකාශේ මිනිසුන්ට විතරනේ තේරුම් ගන්න පුළුවන්. ඇයි ඒක තේරුම් ගන්න නැත්තේ? අපි මේ ලෝක සත්‍යයට යහපතක් වෙලා නැහැ. අපි නිසා ලෝක සත්‍ය අපහාසයටපත් වෙනවා. දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා. අපි නිසා මිනිස්සු රැවටෙනවා. අපි මිනිසුන්ට දුක් දෙනවා. ඇයි මේව තේරුම් ගන්න නැත්තේ? තේරුම් ගන්න නිවැරදි කරන්න එපා. සහෝදර සංඝයාට අපි විඩාවක් ඇති කරනවා නම්, වචනයකින් හරි ඉනාවකින් හරි පීඩනයක් ඇති කරනවා නම්, අපි නිසා ඒ කට්ටියට මානසිකව විඩාවක් දැනෙනවා නම් දැනගන්න භවෙල මිනිසත් භවෙ. ඉතින් ඒකට ඇවිල්ලා ඒක දැනගන්න නැහැ කියලා කියන්නේ ඒ මිනිසත් භවෙ මොකටද? වැඩක් නැහනේ. සිතේ ක්‍රියාකාරීත්වය, ආයතන 6 ක්‍රියාකාරීත්වය ඔච්චරයි සමීකරණේ. සිතේ ක්‍රියාකාරීත්වය, ආයතන 6 ක්‍රියාකාරීත්වය. පේන්නේ සිත, හැෙන්නේ සිත, දැනෙන්නේ සිත, හැඟෙන්නේ සිත. සිතෙන්නේ සිතමයි. ආයි සිතවිලි කියලා එකක් නැහැ. කෝ මූදුරැල්ල වෙනම ගත්තමනු සිකින්නවද ලෝකේ? නැහැ. මූදමයි. රැලි වාගේ දැනෙනවා. රූප දැනෙනවා, රූප පේනවා. සිතමයි. කෝ රූපේ වෙනම අයින් කරන්නකෝ. අයින් කරන්න බෑ. සිතමයි. ශබ්දය කියලා කියන්නේ ඒ සිතේම ක්‍රියාකාරීත්වය තමයි. සිත නැතුව කො ශබ්දය අඳුනගන්නකෝ? අඳුනගන්න බෑ. ඒම අඳුනගන්න ක්‍රමයක් නෑ ලෝකේ. අඳුනගත්තා කියන්නේම සිත ශබ්දේ බවට පත් වුණා කියන එකනේ. ඇයි මේ සරල දේ තේරෙන්නේ නැත්තේ? රස කියලා වෙනම එකක් නෑ. කොයිද එහෙම තියන්නේ ලෝකේ රසක්? එහෙනම් මා පොළවේ රස තියෙන මේව දැනෙන්න එපාය. කැඹිලි ගෙඩිය ඇතුලේ තියෙන රස කැඹිලි ගාදියා බලනකොට දැනෙනවද? දැනෙන්නේ නෑ. ඒක කපන්න ඕනේ, පැන් ටික වෙනම කෝප් එකකට ගන්න ඕනේ, ඒක කවුරුහරි පිළිගන්න ඕනේ. ඊට පස්සේ ඒක වළඳනකොට රස දැනෙනවා. එතකොට මගේ සිත රස බවට පත් වෙච්ච නිසා නෙමෙයිද දැනෙන්නේ? ඉතින් මේකට තින් ගහේ කියලා තැඹිලි බාන්න පුළුවන්ද? මේක කියනකොට තේරුම් ගන්න ඒ දක්ෂකම තියෙන්න එපාය. රිදෙනවා නෙමෙයි, සිත වේදනාව බවට පත් වුණා. ඔය පත් වෙච්ච නිසයි ඒක රිදෙන්නේ. ඒ සරල දේ දැනගත්තේ නැහැ. ඒක දැනගන්න දක්ෂ නැහැ. රිදෙනවා කියලා වෙනම එකක් තියෙනවා, දැනගන්නවා කියලා වෙන කමක් නැහැ. ඒක පුදුජන ලෝකෙට කමක් නැහැ. හැබැයි හාර්ය මාර්ගයේ මෙච්චර දුරට ඇවිල්ලා තාම ඇයි බාලන්ස් දේවල් ඉගෙන ගන්නෙ? ඒ කාලේ අපි ඉගෙන ගත්තා තමයි. ඒ කාලේ පුරුදු වුණා තමයි. ඒ කාලේ තියෙක වැරදක් නෙමෙයි. මොකවත් නැති කෙනාට සාදු කියේ මල්පම් පූජා කරන එකත් ලොකුයි. ඒක වටිනවා. හැබැයි අනාගාමි කෙනා ඒක කරනවා නම් එතන දෝෂයක් තියෙන අය. එයාට රාත් වෙන ටිකයි නෙ තියෙන අය. ඒක වඩන්න නැතුව එතන ගිහිල්ලා සාදු කියේ ඉන්නේ. අර වැඩිහිටි හාමුදුරනමක් හිටියා. උන්වහන්සේ සාමණේර වික්ෂුවට වචනයක් කියනවා. පූජේමි බුද්ධං කියේ හිටපන්. කොහොම කියනවා ලැමදාම. මොකද ඒ වැඩිහිටි ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශය තුලින් කියන්නේ ඕක කර කර හිඳලා හරියන්නේ. ඒක කරන්න ඕන. හැබැයි ඒකත් එක මාර්ගය වැඩෙන්න ඕනේ. මගේ ගුරුවරයා මට හැමදාම මෙහෙම කියනවා, ස්වාමීන් වහන්සේ පෝජේමි බුද්ධං කියේ ඉන්න කියලා කියනවා. ඕම කියලා මට සැරෙන් කියන්නේ කියලා ඒම මේ කියපු විදිහටම කියලා පෙන්නනවා. මං කිය ඒක අඩුවක් නැහැ හාමුදුරුවෝ. ඒක තුල වරදක් නැහැ. ඇයි ඔබ වහන්සේ ඒ ආමිෂය කරන තුල ආමිෂයට වඩා ප්‍රතිපත්තිය කරනවා නම් මාර්ගය වඩනවා නම් ඒ ගුරුවරයා කියලා දකින්නේ නැහැ. ඔබ වහන්සේ එතනින් යට මොකවත් ඉදිරියට යන්නේ නැහැ. මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක කියලා දකින්නේ. බුදුන් වහන්සේ එක වැරදි කියලා කවුරුත් කියන්නේ නැහැ. මල්පම් පූජා කරන එක වැරදි කියලා කවුද කියන්නේ? කවුරුත් කියන්නේ නැහැ. ඇයි ඒ ගුරුවරයා එච්චර දැනගෙන ඒක කියන්නේ? එතනින් යට මේක වැඩෙන්නේ නැහැ. යන්නේ නැහැ. ප්‍රතිපත්තියක් අදන්නේ නැහැ. ගුණධර්ම වඩන්නේ. ඒ හඩුවයට දැනලා එන බැනලා හරි අදන්න ඕනේ. වික්ෂුවට එහෙම කතා කරන එක ගැළපෙන්නේ නැහැ ඒ වචන. එහෙම හරි කතා කළා මෙයාට ඒක දන්නන්න ඕනේ. ඒ වැරද්ද අඩුපාඩු යට තේරුම් කරන්න ඕනේ. එතනට ඇවිල්ලා ගුරුවරයා. ඒ නිසානේ එහෙම කතා කරන්නේ. එහෙම හරි ඒක තේරුම් කරන්න එයා උත්සාහ කරන්නේ. වරදක් නැහැ ඒක. මමත් ඒකට වැරදි කිව්වේ නැහැ. එහෙම කතා කරන එක වැරදියි. ඒ ගුරුවරයා යම්කිසි යාපත් චේතනාවකින් කරලා තන අපිට ඒක මිත්‍යාවෙන් දකින්න බෑ. අපි සම්මාවෙන්නවා නම් අපි කොහොමද ඒක මිත්‍යාවෙන් දකින්නේ? ඒක සම්මාවෙන් දැක්කේ අපි. එහෙම හරි කතා කරලා මෙයාට මේක තේරුම් කරන්න උත්සාහ කළා. ශ්‍රේෂ්ඨ ක්‍රියාවලිය සම්මා කම්මන්තයක් ඒක. ඒක සම්මා වාචාවක් තමයි එහෙම කතා කරපු එක. එහෙනම් අපේ ජීවිතේත් අපි නිතරම ඒක දකින්න ඕනේ අපේ ජීවිතේ. ඒක විවරදි කර ගන්නට ඕනේ. සිතේ ක්‍රියාකාරීත්‍ය අවබෝධය. ඒ සිත කියන්නේ මොන වගේ එකක්ද? කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? සිත පවතින්නේ කොයි විදියටද? මෙන්න මේ කාරණාව කොම දැන් අපි දන්නවා. එහෙනම් නැවත කවදාවත් ඉපදෙන්න බෑ අපට. ඇයි? අපේ ඉපදීම අපට හදන්නත් බෑ. දැන් කවුරුහරි කෙනෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නැවත ඉපදෙන්න ඕනේ මට. ඒකට මට කමඨාන දෙන්න කිව්වම ඕන් අපි කැලාව දින අර මිලින්ද ප්‍රශ්නේ වාගේ. කැලෑපයි. නැවත ඉපදෙන ක්‍රමය කියන්නේ දැන් අපි දන්නේ නැහැ. ඉපදීම නවත්තන එක විතරයි දන්නේ. ඒ ඒ ඒකට එහෙම පත්තියන් වෙලා අපි. බුදුහාමුදුරුවෝ දන්නේ ඉපදීම නවත්තන ක්‍රමය විතරයි. 84000කින් එකකින්වත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ නැන්නේ ඉපදෙන ක්‍රමය. ඒ කියන්නේ තථාගතයන් වහන්සේටත් බැරි දෙයක් ඒක ඉපදෙන ක්‍රමය දේශනා කරන එක. එහෙනම් මේ සම්මාව හරියට තේරුම් ගත්ත කෙනෙක්, මේ සම්මාව හරියට අවබෝධ කරගත්ත කෙනෙක්, කමඨාන මොකද්ද? ඇයි වඩන්නේ කියන එක හරියට තේරුම් ගත්ත කෙනාටත් ඕ ප්‍රශ්න එනවා. ඉපදෙන ක්‍රමය යාතුල නැති වෙනවා. ඉපදීම හැයට හදන්න බෑ. ඊට පස්සේ නැති කරන එක නවත්තන එක විතරයි කරන්න පුළුවන්. එතකොට දැන් මේ කියන කමඨාන පුරුදු කරනකොට, මේ කියන කමඨාන වඩනකොට, ඒ කමඨාන තුල මොනවද වැඩෙන්නේ? සම්පූර්ණ චිත්තානුපස්සනාව, සම්මා සතියයි සම්මා සමාධියයි. ඇයි අපි නිතරම දෙකට දකින්නේ, හඳුනා ගන්නෑ? ඒකම සිත බසෙන් දකිනකොට, ඒ ක්‍රියාකාරීත්වෙම සිත බවට දකිනකොට සම්මා සතිය වැඩෙනවා. ඒක දැක්ක ගමන් මේ අවබෝධය තුල නිවෙනකොට සම්මා සමාධිය වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන දෙක වැඩෙන්නේ. සතර සටිපට්ඨානයේ චිත්තානුපස්සනාව වැඩෙන්නේ. මේ සුතමේ ඥානෙ එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ඇති වෙන ඥානෙ නිරෝධ සමාපත්තියමයි අපි තුල නිර්මාණය කරන්නේ. ඒක ප්‍රතිසතයෙන් පොඩ පොඩ වැඩි වෙනවා. නිරෝධ සමාපත්තිය කියලා පිටුවාම අපිට මේ ප්‍රශ්නයක් තියෙන මේක රාහත් වෙනකොට ඇති වෙන එකක් කියලා. එහෙම නේද? බත්තිංගාන කෙනෙකුට දුන්නාම පළවෙනි කට කනකොටම බඩ පිරුණාද? එහෙම පිරුණා නම් ඊටු ටික අපරාදෙනේ. ඇයි අපි රුපියල් 100ක්ද 100ක් දීලා බත් එකක් ගන්නෙ? පොඩි පොඩ්ඩක් ගත්තම එක කටක් ගත්තම ඊවුන එක කනකොට අර කී සම්පූර්ණ තෘප්තිය ලැබෙනවා නะ. බත් කටක් කන කෙනාට බත් කටේ තෘප්තිය විතරයි තියෙන්නේ. බත් කටේ ප්‍රමාණය විතරයි බඩ පිරෙන්නේ. බත් කටවල් 10ක් කනකොට කෙනාට ඒ බත් කටවල් 10 ප්‍රමාණය විතරයි බඩ පිරෙන්නේ. බත් පාර්සලෙන් භාගයක් ආපු කෙනාට භාගයක ප්‍රමාණයලු බඩ පිරෙන්නේ. සම්පූර්ණයෙන් කාපු කෙනාටලු සම්පූර්ණයෙන් බඩ පිරෙන්නේ. එහෙනම් සෝතාපන්න කෙනා තුළ තියෙන නිරෝධ සමාපත්තිය 125යි. ඒ අතුර නිරෝධ සමාපත්තිය තියෙන එකන සතර පාට යන්නේ නැත්තේ. ඒ කියන්නේ ඒ ටික වැලකිලා කියන එකනේ, ඒ ටික නිදාස් වෙලා කියන එකනේ. සකු르දාගාමි කෙනා තුළ 150ක නිරෝධ සමාපත්තියක් තියෙනවා. ඒ නිසානේ යාට බව අරයට තරම්වත් නැත්තේ. සෝතාපන්න කෙනාට වඩා බව අඩුයි. අනාගාමි කෙනා තුළ නිරෝධ සමාපත්තිය 175ක් තියෙනවා. ඒ නිසානේ එයා තුළ ලොකු වැරදි මොකවත් නැහැ. සිතිවිලි වලින් විතරනේ, සියුම් වැරදි විතරනේ තියෙන්නේ. දේශනාවේ තියෙන එයා තුළ තියෙන බොහොම පොඩි පොඩි වැරදිලු, සුළු වැරදිලු. ඒ කියන්නේ එච්චර නිරෝධ වෙලානේ. ඒ තරම් නිරෝධ සමාපත්තිය තුළ තියෙනවා කියන එකනේ. රාතන් වහන්සේ තුළ විතරලු 100ක් නිරෝධ සමාපත්තිය සිතිවිලි වලත් නැල්ලු කෙලස්. එනම් මේ නිරෝධ සමාපත්තිය අපි වඩන මාර්ගය තුළ ක්‍රමානුකූල ඒකත් පොඩ පොඩ ප්‍රතිශත වලින් වැඩි වෙනවා. එකපාරටම රාත් වෙන කෙනා එකපාරටම 100ටම ඒක සමවදිනවා. ක්‍රමානුකූලව වඩන කෙනාට ක්‍රමානුකූල එක ප්‍රතිශතේ වැඩි වෙනවා. දවස ගානේ අපි මේ මාර්ගයේ වඩනකොට දවස ගානේ මේක පුරුදු කරනකොට ඒකෙන් නිරෝධ සමාපත්තිය අපි තුල ක්‍රමානුකූල වැඩෙන්න ඕනේ, වැඩෙනවා. එහෙනම් අපි සම්පූර්ණ රාත් නැති වුණාට ප්‍රතිසත වලින් ඒ නිරෝධ සමාපත්තියට පොඩ පොඩ පොඩ දියුණු වෙනකොට ඒකින තැම්පත් ස්වභාවය, ඒකින යහපත් දැක්ම, ඒකින ඒ ආර්ය ගුණ අපිට ප්‍රගුණ වෙන්න එපායි. අදත් අපට තරහා යනවනම්, අදත් අපට පටිගිය ඇති වෙනවනම්, අදත් අපට සමගියෙන් ඉන්න බැරි නම්, සමාජයට අපි ගැලපෙන්නේ නැත්නම්, රටේ නීති රීති වලට අපි ගැලපෙන්නේ නැත්නම්, අපට ජීවත් වෙන්න ක්‍රමයක්වත් අපට තේරෙන්නේ නැත්නම්, ඒ කියන්නේ මේ මාර්ගේ වැඩෙන්නේ නැහැ කියන එක. මාර්ගේ වැඩෙනවා නම් එයාට මේ ලෝකේ හැම තැනම සුදුසු ප්‍රදේශයක් තමයි. ඕනම ප්‍රදේශයක් ඔරොත්තු දෙනවා, ඕනම භික්ෂුවක් ඔරොත්තු දෙනවා, ඕනම ක්‍රියාකාරීත්වයක් එයාට ඔරොත්තු දෙනවා. එයි ඒ සම්මාව එයාව ඔරොත්තු දෙන තැනට ගේනවා යාව. එයා මේ ලෝකේ හැම තැනටම ඔරොත්තු දෙන කෙනෙක්. උන්නහාම්දුරෝ වාගේ. ඒ සෝතාපන්න ශ්‍රාවකේ අපි නිතරම ශ්‍රී කරන්නට ඕනේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ හැම තැනටම ඔරොත්තු දෙන, හැම දෙයකටම ඔරොත්තු දෙනවා. ගැව්වද ඒ ගුටි වලටත් ඔරොත්තු දෙනවා. අතපය කැඩුවද ඒකටත් ඔරොත්තු දෙනවා. මැරුවද ඒකටත් ඔරොත්තු දෙනවා. බුදුහාඳුරෝ මේ රාතන් වහන්සේලා එච්චර ඉඳිද්දි සෝතාපන්න කෙනාට අවසර දුන්නේ ඒ ගුණේ එච්චර ශ්‍රේෂ්ඨයි. එච්චර ඔරොත්තු දෙනවා. හද නිකන් කවුරු අපිව බැලුවාම තරහා යනවනේ. අපි ජබල hina වුණාම දත් කැඩෙන්න ගාන්න අපිට තරහා යනවා. කෝ ඒ පුණ්ණාඳුරෝ ළඟින්වත් ගිහිල්ලා නැහනේ. පුණ්ණාඳුරෝ ගැන හාලවත් නැහනේ. කෙසේ වේතත් පුණ්ණාන්දරගේ ಗುಣ තියෙන්න ඕනේ. පුණ්ණාන්දර කියලා කෙනෙක් හිටියාය මෙච්චර හොරොත්තු දුන්නාය කියලා හාලවත් නැහැ අපේ ජීවිතේ. ඇව්වනම් මෙහෙම තරහා යන්නේ නැහනේ. අපේ දුර්වලකම්, අපේ අඩුපාඩු, අපේ ආර්ය මාර්ගය සම්පූර්ණ වෙලා නැහැ. අපේ සම්මාව නිවැරදි අවබෝධයට ඇවිල්ලා නැහැ. අපේ කමඨාන, අපේ මාර්ගය අපිට තේරිලා නැහැ. ඇයි මේ මේකක් වඩන්නේ? ඇයි මම මේ පැවිද්දට ආවේ? කුමක් සඳහාද මම මේ පැවිද්දක් තුල හින්නේ? ඒක තේරිලා නැහැ. නිවෙන්නනේ ආවේ. නිවෙන්නනේ පැවිද්ද ගත්තේ, කමඨාන වඩන්නේ. නිවෙන්න වැඩ කරන්න එපාය. ඇවිල්ලන වැඩ කරන්නේ ඇයි? නිවෙන්න වැඩ කරන්න එපාය. හැම මොහොතෙම නිවෙන්නම ඒ අවශ්‍ය දේ පුරුදු කරන්න එපාය. ඇවිල්ලන පුරුදු කරන්නේ ඇයි? මෙන්න මේ කමඨාන, මේ කියන මාර්ගයේ නිවැරදිව වඩන්න පුළුවන් නම්, මේ විදියටම වඩන්න පුළුවන් නම් මට හිතෙනවා සාමාන්‍ය පැයක් ඇතුළත වැඩ ඉවර වෙයි කියලා. සිතමයි පේන්නේ, සිතමයි හැයෙන්නේ, සිතමයි දැනෙන්නේ, සිතමයි හැඟෙන්නේ, සිතමයි සිතන්නේ. ඔක්කොම සිතේම එකම ක්‍රියාකාරීත්වය. මේක නිවැරදිව දැක්ක කෙනා චිත්තානුපස්සනාවෙන් rahat වෙනවා.